සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නචං හි අරහං කේනාසවෝ අපිච මේ ආවුසෝ පංච සුපාදානක්ඛන්දේසු අස්මීති අධිගතං අය මහමස්මීති චන සමනුපස්සාමීති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, සමුදානක විහාරයේ වස් කාලයේ සිදු කෙරෙන පින්කම් මාලාවෙහි අද දිනට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙනටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවක් විදිහට සලකන්න. මේ මුළු ලෝකේ තියෙන වටිනාම දේ තමයි අපි මේ අහන්නේ. ඒ අවස්ථාව ලබන්නට, ඒ වාග්ය සම්පන්න මොහොත උදා කරගන්නට අප සසර උඟක් පින් කරපු අය. උඟක් පින් කළා, උඟක් ප්‍රාර්ථනා කළා තමයි මේ බණ අහන මට්ටමට මේ අවස්ථාව අපට සැලසිලා තියෙන්නේ. අන්නේ ධර්ම ලැබෙනකොට ඊටම ගෞරවයෙන් ආදරෙන් ඒ බණට අපි අවධානය යොමු කරන්නට ඕන. අද අපට ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන්නේ සංයුතනිකායේ ඛණ්ඩ සංයුතේන ඛේමක කියන සූත්‍රය. මේ සූත්‍රයේ නම ඛේමක. මේ සූත්‍රය වෙනත් දේශනාත් එක්ක බලනකොට ඊටම සුවිශේෂී සූත්‍රයක්. ඉතාම සියුම් ධර්ම කාරණා රැසක් මේ සූත්‍රයේ අඩංගු වෙනවා. අපට මේ විස්තර කරන්න තියෙන ඉතාම සීමිත කාලයයි. ඒ නිසා මේ කියන හැම වචනයක් පාසාම ඉතාම අවධානයෙන් අහන් ඉන්න කාලේ ඉක්මනටම ගෙවිල යනවා ඒකයි. අනේ කාලයට උපරිම වටිනාකමක් ලබා දෙන්න නම් ඔබ මේ හැම කරුණක් ගැනම ඉතාම අවධානයෙන් අහන්නට ඕන. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනාට සිංහල පුළුවන්. ඒ නිසා මම ඉතාම සරල සිංහලෙන් මේ කියන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්නට ඕනේ ටික අවබෝධ කරගන්නට. පින්නතනේ බුදුරජාණන් වහන්සේගේ දහම අනුගත්වමින් ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතේ අපි ලැබහු වටිනාම දේ. ඒ ධර්මයෙන් කරන්නේ වඩාත්ම සතුටෙන් ඉන්න විදිය පෙන්වලා දීම. අපේ ජීවිතයේ සතුට ලබන්න උගද්දියවන් කරනවා. නමුත් මේ බොහෝ දේවල් ලක්ෂණය තමයි අපට සතුට ලැබෙන්නේ යම් කිසි දෙයක් කළා ඉවරුණාට පස්සේ. ඕනෑම දෙයක් ජීවිතේ බලන්න. දැන් ඔබේ මේ දරුවා දැස බලන විට ඔබට දැනෙන්නේ දරුවා ඉදිරියේ විභාගේ පාස් වුණොත් තමයි ඔබ සතුට වෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉදිරි අනාගතයේ තමයි හැමදාම ඔබ සතුට කියන එක තියාගෙන ඉන්නේ. අනේ නිසා තමයි අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට එනවද? ඒ හෙට පේනොතින අපි මිය යන දවස එනකම් එන්නේ නැහැ. මේක තමයි සාමාන්‍ය අපි එදිනදා කරන කටයුතුර ලක්ෂණය. අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. නමුත් ධර්මයේ තියෙන විශේෂත්වය මොකද්ද? ධර්මයේ පිළිපදින්න ආරම්භ කළ මොහොතේ පටන්ම අපි සතුට විඳින්නේ මේ මොහොතේ, වර්තමාන මොහොතේ. ධර්ම පුහුණුව ගත්තත් වෙනතුනේ බණහාල ඉවරල ගිහිල්ලා පුහුණු කරන එකක් නෙවෙයි මේක. සමහරට බණ කාලේ වුණාට පස්සේ වෙනතුන් අහනවා හඳුරන්නේ බණ නම් හොඳට තේරුණා කොහොමද කොතනින්ද මේ ප්‍රැක්ටිස් එක පටන් ගන්න කියලා. වෙනතුනේ බණ අහන්න වාඩි වුණා කියලා කියන්නේම බණ අහනවත් එක්කම පුහුණුවත් ප්‍රැක්ටිස් එකත් යන්නට ඕන. අන්න ඒක තමයි ධර්මයේ ලක්ෂණය. විමුක්තායතන ගැන සඳහන් කරනවා. හිත කෙලෙසුන්ගෙන් මිදීමට විමුක්තියට පත් වෙන අවස්ථා පහක් ගැන. මේ සූත්‍රයේ ඉතාම වැදගත් සාධකයක් ඒකට. ධර්ම දේශනා කරන අවස්ථාව ධර්ම ශ්‍රවණය කරන කෙනාට විමුක්තායතනය. ධර්මයේ පුහුණු කළ මාර්ගඵල ලබන අවස්ථාවක් තමයි බණහන අවස්ථාව. බණහන ඔබට විතරක් නෙවෙයි පිනතුනි. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් ඒ දේශනාව විමුක්තායතනයක් වෙනවා. අපි නිතරම බණවට කියන කාරණය. මේ සූත්‍රයේ පින්නතුනි තහම ලස්සන උදාහරණයකට. මේක සඳහන් වෙන කේමක ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවට පිවිසෙන්නේ අනාගාමි කෙනෙක් විදියට. මේ සූත්‍රය අවසන් වන්නේ ඒ සාකච්ඡාව අහපු 60 දෙනෙක් ස්වාමීන් වහන්සේලා රහත් වෙනවා. මේ බණ කියපු හාමුදුරුවෝ රහත් වෙනවා පින්නතුනි. අනේ වෙන සූත්‍රයක් මේක. එනිසා විමුක්තායතන කියලා කියන්නේ බණ අහන වෙලාවම බණ පුහුණු වෙන අවස්ථාවකුත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ගිහි ශ්‍රාවකිනුත් බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ බණ අහන වෙලාවේදී. අපිට බොහෝ වෙත හිතෙන්නේ ධර්මශාලාවේදී බණ අහලා ගිහිල්ලා කොහෙර කැලේකදී ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවේදී නිවන් දකින්න කියලා හිතන් ඉන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා නැත්තේ නෑ. නමුත් පින්නතුනි මේ ශාසනය ඉතාම පැහැදිලිම කාරණය තමයි වැඩිපුර ශ්‍රාවක පිරිසක් මාර්ගඵල ලබලා තියෙන්නේ ඇස් දෙක අරගෙන බණ අහන වෙලාවේදී. ඒක අමතක කරන්න එපා. ඔබ දන්නවා පස්සක මහණුන් සෝවාන්ුනේ කොහොමද? බණ අහන වෙලාවේදී. පස්සක මහණුන් රහත්ුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී. බාහ්‍ය දාරු කිර රහත්ුනේ කොයි වෙලාවේදීද? අර මහමගදී බණහන වෙලාවේදී. මේ වගේ උදාහරණ රාශියක් අපට ගන්න පුළුවන්. මේ ශාසනයේ බොහෝ දෙනේ මගඵල ලැබුවේ බණහන වෙලාවේදී. අන්න ඒ සඳහා අපට දැඩි අවධානයෙන් ඒ බණහනට සිද්ධ වෙනවා. පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා අපට මේ ධර්මයක් අවශ්‍ය වනේ කියලා. දැන් ඔබට ජීවිතයේ උපහුඟා සතුටෙන් කාලය ගත කරනවා, දරුවොත් එක්ක හොඳින් ඉන්නවා, මිල මුදල් තියෙනවා, නිරෝගීව ඉන්නවා, හොඳ පහසු යාන වාහන උපකරණ පාවිච්චි කරනවා. ඔබට හිතේ ඇයි මේ අපි මෙච්චර ධර්මකට එන්න ඕන කියලා. ධර්මයේ සඳහන් වෙනවා කාරණා හතරක් තියෙනවා අපි ධර්මයට එන්න ඕන හේතු. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊටාම යෝන වයසේ පැවිදි වෙච්ච මහා ධනවත් සිටුවරෙක්ගේ එකම පුතේ ඔහු පැවිදි වෙලා රහත් වෙලා රහත් වුණාට පස්සේ රජ කෙනෙක් අහනවා ඔබයි මේ තරුණ වේදිව මහණුනේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා කාරණා හතරක් නිසා මම පැවිදිුනේ කියලා. පළවෙනි කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දුවෝ. අපි නිරන්තරයෙන්ම බියපත් වෙමින් ඉන්නේ. හැම මොහොතෙම අපි දුර්වල වෙන වයසට යනවා. මෙන්න මේ නිසා මම අහනුනේ කියලා. දෙවෙනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අපිට අපේ ජීවිතය සම්පූර්ණ පාලනය කරන්න බැරිකම. වැරදි යත් යාපේ කොණ්ඩේවත් වෙනුදින අපට පාලනය කරන්න බෑ. අපි හිතන් ඉන්නවා අපට හැමදේම පාලනය කරන්න පුළුවන් කියලා. අපි වයසට යන එක පාලනය කරන්න බෑ අපට. අපි ලෙඩ වෙන එක පාලනය කරන්න බෑ. අපේ මරණය පාලනය කරන්න බෑ. වැරදි යත් යා අපේ කොණ්ඩේ වෙනස් වීම, අපේ ශරීරයේ පැහැපත් බව වෙනස් වීමවත් අපට පාලනය කරන්න බෑ පින්නතුනි. කිසියම් කාලයක් අපි පාලනය කරනවා. කරන්න උත්සාහ කළ බැරිම තැන අත්හැරලා දානවා අපි. ඊළඟට පැවිදි වෙන හේතුව තමයි අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන්. අපසන්තකව දේවල් ඉතාම සුළු මොහොතකින් අපට අත්හරින්න සිද වෙනවා. සියල්ල අත්හැරලා යන සිද වෙනවා. ඒක ඇසිපිය ගහන මොහොතින් අවුරුදු 50ක 60ක තියෙන මහත් වූ වෙහෙස, පරිශ්‍රමය, කැපවීම, උපයපු ධනය, ඇති දැඩි කරපු දරුවන් මේ සියල්ලක්ම අත්හරින්න සිද වෙනවා. අපේ ශරීරයත් අපට අතරින් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි බලන්න පින්නතුනි අපේ ගෙදර මේ ගියවත්ින් අපි හවසක මිය ගියොත් අඩු ගානේ රාත්‍රියේ එළි වෙනකන්වත් අපේ ශරීරය ගෙදර තියාගන්නේ නැහැ. පෑ ගානකින් ගෙදරින් පිටමං කරනවා අපෝ. මෝචරිකට පිටත් කරනවා. රාත්‍රිය අනිත් අය නිදි ගන්න වෙලාවදී මිය ගියොත් පොඩි chance එකක් තියෙන උදේ වෙනකන් ඉන්න පුළුවන්. නැත්තම් පින්නතුණි අපේ හදපු දරුවෝ ඉන්න අපේ හදපු ගෙදරවත් අපට මිය ගිහිල්ලා පෑ ගානක්වත් තියෙන අවශ්‍යයක් නැහැ පින්නතුණි. එදරක් නිවැරදිම විට ගෙදර මිය යන බව දැනගත්තොත් සමහර අය කැමැත්තෙම කියන මං ඉක්මනට රෝහලට යන්න කියලා. ඇයි ඒකට හේතුව? අපේ ගෙදරත් වටිනාකම ටිකක් අඩු වෙනවා අපි ගෙදර මිය ගියොත්. ඒ තරම් මට්ටමට පින්නොත්නේ අපේ ජීවිතවල ස්වභාවය. මේක කාටවත් දොස් කියන දෙයක් නෙවෙයි. මෙවැනි තත්ත්වයක් නම් අපේ ජීවිතවල තියෙන්නේ අප කල්පනා කරලා බලන්න ඕන අපි දවසට වැඩිපුර මහන්සියෙන් මොකටද කියලා. දවසේ අපි වැඩ කරන කාලෙන් අපි වැඩිපුර කාලයක් කැප කරන්නේ මේ ඇසිපියන ගහන මොහොතින් දාල යන දේවල්ද ඊට පස්සේ අපට ප්‍රයෝජනවත් වෙන දෙයක්ද කියන එක ගැන අපි නැවත නැවතත් හිතලා බලන්න ඕන පින්නතුනි. අස්සකෝලෝකෝ සබ්බන් පහයි ගමනියන් සියල්ලක්ම අත්හැරන සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ධර්මයට එන වෙනවා. හතරවෙනි කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. අපි කොච්චර ධනෙ ලැබුවත් කොයිතරම් පුද්ගලයන් ද්‍රව්‍ය උපයා ගත්තත් මිලමුදල් හරියම්බ කරත් අපට කිසි දවසක තෘප්තියක් දැන් ඇති කියන මට්ටමකට එන්නේ නැති වෙනතුනි. හැමදාම අතෘප්ති කරගෙන ඉන්නේ. මෙන්න මේ නිසාත් මා පැවිදි වුණා කියලා කියනවා. මහා ධනස්කන්ධයක් හිමිච්ච සිටුවරයෙකුට හිටිය එකම පුතා පැවිදි වෙලා රහත් වෙලා තමන් පැවිදි වෙන හේතු හතර වී කියත් වයසට යන අපට අපව පාලනය කරන්න බැරි කම සියල්ලක් මත්තරලා යන සිද්ධ වෙන බව සහ කොච්චර ඉපෙව්වත් තෘප්තියක් නැතිකම කියන මේ කාරණා හතර. මේකෙන් පේනතුණි පරලෝක සුගතිගාමි වෙන කියලා කඩු ගන්නේ නැහැ. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන නිසාවත් නෙවෙයි ධර්මය පුහුණු කරන්න ඕන පේනතුණි. මේ ජීවිත කාලයෙම අපේ සතුට එන්නෙන්නම වැඩි වෙන්නයි අපි ධර්මය පුහුණු කරන්න ඕන. අපි සාමාන්‍ය දින ගත කළොතින් අපේ ජීවිතේ එන්නෙන්නම සතුට වැඩි වෙනවද අඩු වෙනවද? වයසට යන සාමාන්‍ය ජීවිතයක් ගත කරොතින් සතුට අඩු වෙනවා පේනතුණි. වයසට යන සතුට අඩු වෙනවා. තව ටිකක් කල් ගියාම බලන්න. ශරීරය ටිකක් දුර්වල වෙනකොට, ලෙඩ වෙනකොට, තමන්ගේ ළඟම ඥාතීන් ටිකෙන් ටික දුරස් වෙනකොට, ඒ සතුට සාමාන්‍ය අද ගත කරන ජීවිතයක් ගත කරොතින් සතුට අඩු වෙනවා. නමුත් ධර්මයේ තියෙන ලක්ෂණය මොකද්ද? ධර්මයත් එක්ක අපි හිටියොත්, ධර්ම පුහුණුවත් එක්ක හිටියොත් අපේ සතුට එන්නෙම වැඩි වෙනවා පින්නතුනි. අපේ සතුට වයසට ගිය කියලා අඩු වෙන්නේ නැහැ. ලෙඩ වුණා කියලාත් අඩු වෙන්නේ නැහැ. මේ සතුට එන්නෙම වැඩි වෙන්නට ඕන. කොයිතරම්නම් සතුට වැඩි වෙනවද කියුවොත් පින්නතුනි, සැබෑ ධර්මානුකූල ජීවිතයක් ගත කර කෙනාගේ සතුටෙහි ඉහළම දවස කාද්ද? ඒකේ නම් මී යන දවසේ පිනතුන. ඔබ විශ්වාස කරද්ද නැ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ආමංගල්‍යයක්ද මංගල කාරණයක්ද? මංගල කාරණයක්. රහතන් වහන්සේ කෙනෙක්ගේ මරණය පිරිනිවීම මංගල කාරණයක්. සෘතවත් ශ්‍රාවකයෙක්ගේ මරණය මංගල කාරණයක්. එදාට මගුල් ගෙදරක් පිනතුන. අපි මිය ගිහපු දවසට අපේ ගෙදර මලගයක් වුණොතින් ඇත්තටම අපි ධර්මයේ ප්‍රතිඵල අරගෙන නැහැ පිනතුන. අපි මේ යන දවස් අපේ ගෙදර මගුල් ගැක් වෙන්නට ඕන. ඇයි? අප මෙතන ඇස් දෙක පියවෙනත් එක්කම ඊළඟට අපේ ඇස් දෙක ඇරෙන්නට ඕන මීට වඩා ඉහළ ස්ථානයක. මනුස්ස ලෝකේ නම් මීට වඩා ඉහළ පහසුකම් තියෙන ඉහළින් ධර්මයේ පුරුදු පුහුණු කරන්න පුළුවන් තැනක. නැත්තම් දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ වගේ ස්ථානයක මීට වඩා කාලයක් මීට වඩා පහසුවෙන් ඉන්න පුළුවන් මීට වඩා ධර්මයේ පුහුණු කරන්න පුළුවන් තැනක S2 ඇරෙන විදිහේ දහමක් අප විසින් පුහුණු කරන්න ඕන. මේක තමයි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ. මෙන්න මෙතෙන්දී අපට ප්‍රධාන වශයෙන් පුහුණු කරන්න තියෙන බුදුදහමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ කරුණුවට තමන් බලන්න තමන්ට දවසට කොච්චර වාරයක් මතක් වෙනවද? කොච්චර කාලයක් මේක පුහුණු කරන්න කියලා තමන්ට සිතුවිල්ලක් එනවාද කියලා බලන්න. මෙන්න මේක තමයි තමන්ට දිනෙන් දින සතුට වැඩි වෙන ක්‍රමය. මෙන්න මේක තමයි මුළු බුද්ධ ශාසනයම පුහුණුව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් පින්තුනි, එක පැත්තකින් පංචශීලය, අනිත් පැත්තෙන් සතිමත් බව, mindfulness එක. ඊටාම කෙටියෙන් කියනවා නම් මුළු සම්බුද්ධ ශාසනයම පුහුණුව කියන්නේ ආනාපාන සති භාවනාව. සතුට වැඩි වෙන එන්නෙනම ජීවිතයේ ඉහළම තලයට සතිය, සමාධිය, ප්‍රඥාව දිනු වෙන මාවත තමයි කෙටියම කිව්වොතින් ආනාපාන සති භාවනාව. මේක දැමිට දැන් එච්චර වැදගත්කම තේරෙන එකක් නෑ. තව ඔබ කාලයක් ගිහිල්ලා හරි ඔබට දහමට එන්න කියලා මතක් වුණොතින්, සිතුවිල්ලක් ආවොතින් ගැඹුරින්ම දහම පුහුණු කරන්න ඕනේ කියලා මෙන්න මෙතෙන් දෙන්න පිනතුන්. ආනාපාන සති භාවනාව. දිනෙන් දින තත්පරෙන් තත්පරේ හරි ඔබ ආනාපාන සතිය පුහුණු කරන කාලය වැඩි කරගන්න. මේක තමයි අවසාන වශයෙන් අපට පුහුණු කරන්න තියෙන්නේ. මෙතෙන්ට පුහුණු වෙනකොට පින්නතුණි, එන්න එන්නම අපේ කලබල ගති අඩු වෙනවා. එන්න එන්නම අපේ සද්දේ අඩු වෙනවා පින්නතුණි. සද්දේ වැඩි කියලා කියන්නේ අපේ සතුට ලබන්නේ බාහිර කාරණයක් එක්ක. වැඩිපුර සද්දෙන් ඉන්නවා කියලා කියන්නේ වැඩිපුර hina වෙනවා කියලා කියන්නේ බාහිර කාරණයකට. ධර්මයේ දන්න කෙනෙක් දන්නවා ඒක නා තමයි යම් කිසි දෙයක් ආවදීන් වැඩිපුරම දුක් වෙන කෙනා කියලා. ඔබ හුඟා කිනා වුණාට ධර්මයේ දන්න කෙනෙක් කවදාවත් ඔබට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි ඒ? ඔබ දන්නවා ඔබ ඒ සතුට වෙන ප්‍රමාණයට ඔබ අකමැති රූපයක් දැක්කොත්, අකමැති සද්දයක් ඇහුවොත්, අකමැති ගන්ධයක්, අකමැති ස්පර්ශයක්, අකමැති රසයක් ඔබ ලැබුණොත් ඒ ප්‍රමාණයට ඔබ දුක් වෙනවා, ඔබ කේන්ති ගන්නවා කියන එකත් ඔහු දන්නවා. ඒ නිසා ධර්මය දන්න කෙනෙක් අපි සාමාන්‍ය දෙයකට සතුට වෙන ප්‍රමාණයට ඔහු සතුට වෙන්නේ නැහැ. ඔහු අප කෙරෙහි ඉතාම උපේක්ෂාසහගතව බලනවා පින්නතුනි. මෙන්න මේ දහම් කරුණ ටික අපි හොඳින් මතක තියාගන්නට ඕන. මේ කරුණ ටික සූත්‍රයට ඇයිද නැතුණත් සදහම් කළේ ඇතමිට සූත්‍රේන කරුණ ඔබට මතකේ තියාගන්න බැරි වුණත් මේ කියපු කරුණ ටික ඔබට මෙතනින් නැගිටල යනකොට කොතන හෝ තැනක හිතේ තැම්පත් වෙයි. ඒනිසා ඔබ නැගිටිනකොට කුමන හෝ දෙයක් අරගෙන නැගිටින්න දාලා යන්න එපා. හොඳ සිහියෙන් බණ ටික අහන්න, නැගිටිනකොටත් හොඳ කල්පනාවෙන් නැගිටින්න මේකත් අරගෙන. පින්නතුනි, මේ කේමක සූත්‍රයෙන් සඳහන් වන්නේ එක්තරා වියපත් ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන ස්වාමීන් වහන්සේලා සමග කරපු සාකච්ඡාවක්. එක්තරා අවස්ථාවක ගෝසිතාරාමයේ කියන විහාරස්ථානයේ තේර ස්වාමීන් වහන්සේලා 69ක් වාසය කළා. මෙන්න මේ ස්වාමීන් වහන්සේලා කවුරුත් එකතු වෙලා එක හාමුදුරු කෙනෙකුට සඳහන් කරනවා, දාසක කියන හාමුදුරන්ට ගිහිල්ලා කේමක කියන හාමුදුරුවන්ගෙන් සුවදුක් විමසලා එන්න කියලා. මේ කේමක කියන හාමුදුරු වැඩ සිටියේ බදරිකාරාමයේ කියන විහාරස්ථානයේ. බදරිකාරාම කියන ස්ථානයේ තමයි මේ කේමක කියන හාමුදුරු වාසය කළේ. එතකොට මේ අනිත් ස්වාමීන් වහන්සේලා 69 වාසය කරන්නේ කොහෙද? ගෝසිතාරාමයේ කියන පන්සලේ. එතකොට අර ස්වාමීන් වහන්සේලා 69ගේ සම්මුතියෙන් එක හාමුදුරු කෙනෙකුට කියනවා දාසක කියන හාමුදුරන්ට. දාසක හාමුදුරන් කියනවා දැන් කේමක හාමුදුර මේ දාසල අසනීප වෙලානේ ඉන්නේ, ගිහිල්ලා කේමක හාමුදුරන්ගෙන් සැපදුක් විමසලා එන්නයි කියලා. කොහමද දැන් සනීපද? ලෙඩ එන්නේනම් අඩු වෙනවද? වැඩි වෙන්නේ නැහැ නේද? අන්නේ කාරණේ කේමක හාමුදුරන්ගෙන් අහගෙන ඉන්න කියලා. කවුද මේ පිටත් කරන හාමුදුරුවෝ? දාසක කියන හාමුදුරුවෝ. පින්නතුනි, මේ දාසක කියන හාමුදුරුවෝ නිකන් දාසෙක් වගේ නේද ඔබට හිතෙන්නේ? දාසෙක් වගේ කඩිකුටි ටිකක් තමයි මේ හාමුදුරුවෝ කරන්නේ. ඇත්තටම පින්නතුනි, හරි ලස්සන කතාවක් මේක. මේ දාසක හාමුදුරුවෝ කියන්නේ සිටුවරයෙකුට හිටිය සේවකෙක් කලින්. ඊට පස්සේ සිටුවරයා දැහැමි කෙනෙක්. එනිසා මොහු ඒ දාසකමෙන් නිදහස් කළා. මොහු පැවිදි වෙන්න ඕන කියලා කිව්ව. ඔහු පැවිදි කරන්න ඉඩ දුන්නා. උන්වහන්සේ පැවිදි වුණේ උපාලි කියන ස්වාමීන් වහන්සේ යටතේ. මේ බුද්ධ ධර්මයේ විනය පිටකයේහි උපාලි හාමුදුරන්ගෙන් පස්සේ සම්පූර්ණම කරටගත්ත මේ දාසක හාමුදුරුවෝ. විනය පරපුරේ සුවිශේෂ චරිතයක් මේක. ඒ දාසක හාමුදුරන්ට අර ඔක්කොම හාමුදුර එකතු වෙලා කියනවා ගිහිල්ලා බදරිකාරාමේ ඉන්න කේමක හාමුදුරන්ගෙන් අහන්න සැපදෝ කොහොමද කියලා. එතකොට ගෝසිතාරාමේ ඉඳලා අර කේමක හාමුදුර හිටපු ස්ථානට දුර කොච්චරද? ගව්වක් දුරයි. ගව්වක් කියන්නේ මයිල් 4ක්. සැතපුම් 4ක් දුරයි. සැතපුම් 4ක් ගියා. අර ස්වාමීන් වහන්සේට හොඳයි ස්වාමීන් වහන්සේ මං එහෙනම් ගිහිලා ආගෙන එන්නම් කියලා. කවුද මේ යන්නේ? දාසක හාමුදුර යනවා. කේමක හාමුදුර හම්බෙන්න. ගිහිල්ලා අහනවා කේමක හාමුදුරනේ කොහොමද සැපසනීප කියලා සුන්දර කතා කළා. දැන් ලෙඩේ අඩු වෙනවද? වැඩි වෙන්නේ නැහැ නේද කියලා අහුවා. කේමක හාමුදුර මොකද්ද කියන්නේ? කේමක හාමුදුර කියනවා දාසක මට උලන හරි අමාරුයි. වේදනාව එන්නෙම වැඩි වෙනවා. මං වා කමාරුවෙන් ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ නැවත අර ස්වාමීන් වහන්සේට සමු දීලා මේ දාසක හාමුදුර නැවත අර ස්වාමීන් වහන්සේලා ඉන්න ගෝසිතාරාමයට එනවා. ඇවිල්ලා මොකද කියන්නේ? ඇවිල්ලා කියනවා මම ගියා කේමක හාමුදුර මට හම්බ වුණා. මම උන්වහන්සේගෙන් සුවදුක් ඇහුවා. උන්වහන්සේ සඳහන් කළා අමාරුයි කියලා. එන්න එන්නම ලෙඩේ වැඩි වෙනවා කියලා කිව්වා. උහුල ගන්න අමාරුයි කියලා. ඊට පස්සේ නැවත අර හාමුදුර කියනවා දාසක හාමුදුරන්ට දාසක ඔබ නැවත යන්න. නැවත ගිහිල්ලා කේමක හාමුදුරන්ගෙන් අහන්න කේමක හාමුදුරනේ ස්කන්ධ පංචකය දැන් මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ගැන. මෙන්න මේ පංචස්කන්ධයේ කිසියම් දෙයක් ආත්ම වශයෙන් හෝ වේවා ආත්මයට අයිති දෙයක් කියලා හෝ වේවා ඔබ හිතනවද ඔබ දකිනවද කියලා අහන්න කියලා කිව්වා. දැන් අර ලෙඩේ ගැන මුලින් ඇහුවා දෙවෙනිට යවන්නේ මොකටද? දැන් මේ ධර්ම ප්‍රශ්නයක් අහන්නේ. කේමක හාමුදුරනේ ඔබ වහන්සේ හිතනවද මේ රෝපාදී ස්කන්ධ පංචයක අතුරින් කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවද? ආත්මයට අයිති දෙයක් තියෙනවාද කියලා ඔබ හිතනවාද කියලා ඇහුවා. ඊට පස්සේ දාසක හාමුදුර හොඳයි මං අහගන්න කියලා ආයි ගව්වක් ගියා. ආයි හැතපුම් හතරක් ගියා. ගිහිල්ලා කේමක හාමුදුර හම්බෙලා කියනවා කේමක හාමුදුරනේ අපේ ස්ථිර ස්වාමීන් වහන්සේලා අහනවා ඔබ මේ පංච උපස්කන්ධය අතුරින් කිසියම් දෙයක් ආත්ම වශයෙන් දකිනවද ආත්මයට අයිති දෙයක් විදිහට දකිනවාද කියලා අහනවා. කේමක හාමුදුර කියනවා නෑ ඇවැත්නි මම එහෙම කිසිම දෙයක් දකින්නේ නෑ. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ අතුරින් කිසිම දෙයක් තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා. ආත්ම කියන්නේ තමන් කැමති විදියට තමන්ගේ විශේෂී පවත්වා ගන්න බෑ කියන එකයි මගේ අදහස. කිසිම දෙයක් මට පාලනය කරන්න බෑ කියන එක මම දකිනවා කියලා. ඊට පස්සේ කේමක හාමුදුර මේක කාටද සඳහන් කළේ? දාසක හාමුදුරන්ට. දාසක හාමුදුර නැවතත් හා හොඳයි කියලා නැවතත් ගෝසිතාරාමයට වැඩම කළා. ආයි අනිත් පැත්තට හැතැම් හතරක් ගියා. මේ සිද්ධිටික ඔක්කොම මොනේ පින්නතුනි දවල් දානින් පස්සේ. උදේ වරුවේ දාන වළඳලා ඊට පස්සේ කාලේ තමයි මේ ටික ඔක්කොම මොනේ. එතකොට ඉස්සෙල්ලා හැතැම් හතරක් ගියා සැප දුක් අහගෙන ආවා. ආයි හැතැම් හතරක් මේ පැත්තට ආවටයි. නැවත ගියා ආත්ම වශයෙන් බලනවද කියලා ආයි හැතැම් හතරක් මෙහාට ආවා. ආයි හැතැම් හතරක් මේ පැත්තට ගියා. ඊට පස්සේ මේ උත්තරේ ගිහිල්ලා නැවත ගෝසිතාරාමයට කිව්වා කේමක හාමුදුර කිසිම දෙයක් තමන්ගේ මේ ජීවිත පැවැත්මෙහි රූපාදී ස්කන්ධ පංචකයේ කිසිම දෙයක් ආත්ම වශයෙන්වත් ආත්මයට අයිති දෙයක් කියලාවත් උන්වහන්සේ දකින්නේ නැහැ කියලා. ඊට පස්සේ අර ඉන්න ස්වාමින් වහන්සේලා සාකච්ඡා කරනවා එහෙනම් මේ කේමක හාමුදුර රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන කියලා. මේ රූපාදී ස්කන්ධ පංචකයේ කිසිම දෙයක් ආත්ම වශයෙන් නොදකිනව නම් එහෙනම් උන්වහන්සේ බොහෝ විට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන කියලා සඳහන් කළා. ඊට පස්සේ සඳහන් කරනවා අර දාසක හාමුදුරන්ට දාසක ඔබ නැවත යන්න. දැන් තුන්වෙනි වතාවට පිටත් කරනවා. දැන් දාසක ඔබ නැවත යන්න ගිහිල්ලා අහන්න කේමක හාමුදුරෝ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා අහන්න කියලා. කේමක හාමුදුර රහත් වෙලා දින්නේ කියලා අහන්න කියලා. නැවතත් හැතැම්ම හතරක් දාසක හාමුදුරෝ 16ක් වගේම ගියා. ගිහිල්ලා ඇහුවා. දැන් අපි ගිහිල්ලා කිව්වා මං ගිහිල්ලා කිව්වා ගෝසිතාරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේට 69ට ඔබ වහන්සේ රහත් වෙච්ච ඔබ වහන්සේ මෙම කිසිම දෙයක් ආත්ම වශයෙන් දකින්නේ නැහැ කියලා. ඊට පස්සේ ආත්මයට අයිති දෙයක් කියලාත් ඔබ දකින්නේ නැහැ කියලා සඳහන් කරාට පස්සේ ඒ ස්වාමින් වහන්සේලා අහනවා එහෙනම් කේමක හාමුදුරනේ ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා අහනවා කියලා. කේමක හාමුදුර මොකද කියන්නේ? ඇවැත්නි මම කිසිම දෙයක් ආත්ම වශයෙන් නොගත්තත් ආත්මයට අයිති දෙයක් වශයෙන් කිසිම දෙයක් නොගත්තත් මම තාම රහත් වෙලා නැහැ කියලා. මම තාම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ආය ආර උත්තරේ අරගෙන දාසක හාමුදුරෝ ආය යන ගෝසිත ආරාමයට තුන්වෙනි වතාවට. අර හාමුදුරු 69ට සඳහන් කළා. ගියාට පස්සේ මේ හාමුදුරු නැවත තවත් ප්‍රශ්නයක් අහනවා. හා එහෙනම් හොඳයි කේමක හාමුදුරු රහත් වෙලා නැහැ. එහෙනම් කේමක හාමුදුරන්ගෙන් අහන්න මේ ආත්ම වශයෙන් කිසිම දෙයක් නොදකින්නේ රූපය තුලද නැත්නම් රූපයෙන් බැහැර දෙයකටද? තමන් වශයෙන් ගන්නේ ආත්ම වශයෙන් ගන්නේ රූපයේද වේදනාවද සංඥාවද සංඛාරයේද විඥානයේද ඒකෙන් බැහැර දෙයක්ද කියලා අහන්නේ. නැවත දාසක හාමුදුරෝ හතරෙනි වතාවටත් යන පටන් ගන්න අර ප්‍රශ්නය. ගිහිල්ලා කියනවා අහනවා කේමක හාමුදුරන්ගෙන් ස්වාමීන් වහන්සේ අපේ ඉස්තර භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්න නැහැ කියලා කියනවා නම් ඒ නොගන්නේ රූපයේද රූපෙන් බැහැර දෙයකද කියලා. වේදනාවෙන්ද වේදනාවෙන් බැහැර දෙයක් ගැනද මේ කතා කරන්නේ? ඔබ ආත්ම වශයෙන් නොදකිනවා නම් නොදකින්නේ රූපය තුලද රූපෙන් බැහැර දෙයකද වේදනාවේද වේදනාවෙන් බැහැර දෙයකද කියලා මේ පහම අහනවා. දැන් මේ ලෙඩ විලෙන හාමුදුරු කෙනෙක් එන්න එන්නම ලෙඩේ උස්සන් වෙච්ච හාමුදුරන්ට හතරවෙනි වතාවට ප්‍රශ්න අහනවා. අහපු අවස්ථාවේදී මොකද වෙන්නේ? හේමක හාමුදුරුව කියනවා ඇවැත්නි දැන් ඔබ එහාට මෙහාට එනෝනේ ඔබ අරහෙන් පණිවිඩරම් මෙහාට එනවා මෙහෙන් පණිවිඩරම් ඔබට හරි වෙහසක් නේ කමන්නේ ඔයි ළඟ තියෙන හැරමිටියක් මට දෙන්න මම්ම ගිහිල්ලා මේක කියන්නම් කියලා අර හාමුදුරු අර ලෙඩ වෙච්ච හාමුදුරු පින්නතුනි මේ දහසකත් එක නැවත යනවා මේ විස්තරය කියන්න. ඒක නෙවෙයි පුදුමේ පින්නතුනි. ඒ ගිහිපෝ දැන් ඔබට හිත යැමිට කේන්ති අරගෙන මේ යන්නේ කියලා නේ. ගිහිපෝ ගම් පින්නතුනි සතුටු වෙනවා කොහොමද සුහඳව සාකච්ඡා කළා තමයි සාකච්ඡා පටන් ගන්න. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන පින්නතුන් ලක්ෂණය මේක. ස්වාමින් වහන්සේලා මේ ධර්ම සාකච්ඡාවලදී කිසි විටකත් කොච්චර වෙහසක් තිබුණත් ඒ වෙහස බලන්නේ නැහැ. අනිත් ප්‍රධාන කාරණයක් තමයි පින්නතුනි. මේ සංඝ සාමුතිය කියන එක සංඝ සම්මුතිය සංඝයා විසින් දෙන අණ කියන එක මහ ප්‍රබල දෙයක් වෙනතුන. ඔබ අහලා තියෙන නිරෝධ සමාපත්තිය කියන අවස්ථාව අනාගාමි උතුමන් රහතන් වහන්සේට පුළුවන් අභිඥාලාභී අයට හතරවෙනි ධානය දක්වා හිත දිනු කරපු අයට පුළුවන් එක දිගට දින හතක් නිරෝධ සමාපත්තියට සම්බන්ධලා ඉන්න. ඒ කාලේ හුස්ම ගන්නෙත් නැහැ කෑම බීම ගන්නෙත් නැහැ කිසිම ප්‍රතිචාරයක් නැහැ. මිය ගියපු කෙනෙක් අතර තියෙන වෙනස තමයි ඔහුට ආයුසයි උස්නේයි විතරයි තියෙන්නේ. හුස්ම නැහැ. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්න ආරම්භ කරන කලින් උන්වහන්සේ අභිඥාවලින් බලනවා තව දවස් 7ක් මගේ ආයුෂ තියෙද කියලා. බලලා තමයි වාඩි වෙන්නේ. වාඩි වෙනවත් එකම උන්වහන්සේ අදිස්ථාන කරනවා සමීපයේ තියෙන පාත්‍ර සිවුරු ටික ආසනේවත් ඔක්කොම ඒක අදිස්ථාන කරවතින් ලොකු හානියක් වුණොතින් විදුලි කැටියමක් වගේ දෙයකදී ගින්නකදී අරවට හානියක් වෙන්නේ නැහැ. අදිස්ථාන කරපු කිසිම දෙයකට හානියක් වෙන්නේ නැහැ. විදුලියක් හිටුවත් ගිනි ගත්තත් වෙන දෙයක් කරත් ඒ දවස් හතේ කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම සාමාන්‍ය දෙයකට නැගිටින්නෙත් නැහැ. අනාගාමී සහ රහතන් වහන්සේලට තියෙන මේක විශේෂ හැකියාවක් මේකට කියනවා නිරෝධ සමාපත්තිය කියලා. පින්නතුනි විදුලියක් හිටුවත් අකුණක් ගැහුවත් නොනගිටින මේ අනාගාමී රහතන් වහන්සේ ඔබ විශ්වාස කරනවද? සංඝ සම්මතයෙන් සංඝයාගේ එකමුතුවෙන් කිසියම් ස්වාමින් වහන්සේ කෙනෙකුට විධානයක් දුන්නොතින් අන්න අහවල් තැන නිරෝධ සමාපත්තියේ ස්වාමීන් වහන්සේ ගිහලා එක් කරගෙන එන්නේ කියලා කිව්වටින් ගිහිල්ලා ඇඟට අත තියනවත් එක්කම නැගිටින පිණිතුන. මේ සංඝයාගේ ඒ තරම් බලයක් තියෙනවා. මේක සරල නෑ පිණිතුනි. එතකොට කේමක හඳුරු කියන්නේ මේ ශාසනයට බැසගත්තු කෙනෙක්. උන්වහන්සේ මැනවීම දන්නවා මේ ශාසන සම්ප්‍රදායේ. උන්වහන්සේ හතරින් වතාවට අහද්දි උන්වහන්සේ දැන් මේ සියලුම විස්තර ටික කරන්න හරිම අමාරුවෙන් ළඟ තිබිච්ච හැරමිටියක් අරගෙන මේ සංඝයා වෙත එනවා ඇවිල්ලා සුහඳව කතා කළා කොහොමද කියලා තොරතුරු අහලා අර මුලින් කියපු කාරණා ටිකත් ඔක්කොමයි සඳහන් කළා. සඳහන් කළා අවසානයේදී අර ස්වාමීන් වහන්සේලා මහනව මොකද්ද කේමක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිසිම දෙයක් මේ ස්කන්ධ පංචකයේහි ආත්ම වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක් විදියට නොසලකනවා නම් ඔබ එහෙනම් රහතන් වහන්සේ කෙනෙක්ද? නෑ මම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඒ වුණත් මම මේ ස්කන්ධ පංචකය වෙමි කියන එක මම ඉන්නකොට මට ඉන්නවා කියන දැනුම ඇති වෙනවා. වෙමි කියන හැඟීම මානය ඡන්දය කියන එක ඇති වෙනවා. ඒ වගේම අර සියොම් අනුසය ධර්ම ටික මම තාම දුරු කරලා නැහැ. නිකන් සරල උදාහරණයක් කියනවා නම් ඒ උදාහරණය මේ ඉදිරියේ සඳහන් වෙනවා. අපි ඇඳුම් ටික හොඳට හොදලා තියෙන වෙලාවක අපි දන්නව ඇඳුම් වල කිසිම කුණ මොනවාක්වත් නැහැ කියලා. හැබැයි ඇඳුම් සෝදන්න පාවිච්චි කරපු මොනහරි දෙයක පොඩි දුගඳක් තියෙනවා නම් අපි අකමැති ගඳක් වගේ දැනෙනවා නම් අපිට ඒක දැනෙනවනේ. අපි දන්නව ඇඳුම් ටික ඔක්කොම හොදලයි කියලා. හැබැයි මොනහරි ගඳක් අපි අකමැති ස්මෙල් එකක් එනවනම් අපි දන්නව ඒක. අන්න ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම කිසිම දෙයක් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ කිසිම දෙයක් බාහිර ආත්ම වශයෙන් මම දකින්නේ නැහැ. මේ කිසිම බාහිර දෙයක මගේ හිත බැසගෙන නැහැ. හැබැයි මට මම ඉන්නවා කියන දැනුම තියෙනවා. මේක හරියට උදාහරණයක් සඳහන් කරනවා. කිසියම් නෙළුම් මලක් හරි මහනෙල් මලකින් හරි සුවඳක් එනවා නම් සුදු මහනෙල් සුදු නෙළුම් රතු නෙළුම් නිල් මහනෙල් මෙන්න මේ වගේ මලකින් සුවඳක් එනවා නම් ඒ මලේ සුවඳ එන්නේ පෙතිවලින්ද රේණුවලින්ද වර්ණයෙන්ද කියලා කියන්න බෑ. ඒ සුවඳ කියන්නේ සමස්ත මලේම සුවඳ. මේ උදාහරණයක් ගන්න. මලක් ගත්තොත් සාමාන්‍ය කෙනෙක් කියන්න පුළුවන් මේ මලේ සුවඳෙන්නේ රේණු ටිකෙන්. මේ මලේ එන්නේ සුවඳෙන්නේ පෙති ටිකෙන්. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ සුවඳෙන්නේ වර්ණයෙන් කියලා. හැබැයි නුවණැත කෙනෙක් දන්නවා මේ සුවඳ එන්නේ පෙතිවලින්වත් රේණුවලින්වත් වර්ණෙන්වත් නෙවෙයි මේ මුළු සමස්ත මලේම සුවඳ තමයි නෙළුම් මලේ මහනෙළ මලේ සුවඳ කියලා කියන්නේ. අන්න ඒ වගේම තමයි දැන් මේ තත්ත්වයට පත්වලා ඉන කේමක හාමුදුරෝ ඕරම් භාගීය සංයෝජන කෙලෙස් ප්‍රධාන වශයෙන් සංයෝජන විදිහට 10ක් තියෙනවා. එයින් පල්ලෙහා තියෙන ඕලාරිකම ටික තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස ඒ වගේම කාමරාග පටිග මෙන්න මේ සංයෝජන පහ මේ කේමක හාඳුර දුරු කරලා ඉන්නේ. උන්වහන්සේට සාමාන්‍ය බඩමුට්ටු පුද්ගලයන් දේවල් ගැන ආසාවක් නැහැ. උන්වහන්සේට කාමරාග පටිග මුකුත්ම නැහැ. සක්කාදිටිය මුකුත්ම නැහැ. ජීවිතය දෙස කල්පනා කරලා බලන විට මේ ජීවිතය කියන්නේ රූපය කියලාවත් වේදනාව කියලාවත් සඤ්ඤා සංඛාර විඥාන මේ එහෙකටවත් අර මලේ පෙතිවලට හිත බැස ගන්නෑ වගේ තමන්ගේ මේ ස්කන්ධ පංචකයේ කිසිවක් තමන් වශයෙන් දකින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? සක්කාය දිටිය දුරු කරනකොට න රූපං අත්තෝ සමනපස්සති න රූපවන්තං වා න අත්තනිවා රූපං න රූපස්මින් වා අත්තං කියපු විදියට මේ රූපাদি ස්කන්ධ පංචකයේ හතර බැගින් පහට 20ට 20 ආකාර සක්කාය දිටිය සම්පූර්ණ දුරු කරපු කෙනෙක් දැන් මේ ඉන්නේ. එතකොට අර බාහිර එක එක අධ්‍යයන කෙරේ රූපේ වේදනාව ගැන ඔහු හිත පිහිටන්නේ නැහැ. හැබැයි එහෙම හිත නොපිහිටුණත් ඔහුට තමන් ඉන්න වෙලාවේදී ඉන්න බව කියන එක දැනෙනවා. වෙමි කියන ස්වභාවය දැනෙනවා. යම්කිසි කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. ඒ වගේම මානෙ මිනීම කියන එක තියෙනවා. බරය කෙටියෙන් කියනවනම් පිනුතුනේ මේකට තමයි බව කියලා කියන්නේ. උන්වහන්සේ සක්කාය දිට්ඨියාදී ඕරම්භාගයේ සංයෝජන ධර්ම ප්‍රහිණ කළත් තමන්ට දැනෙනවා තමන් ඇසුරු කරන ලෝකයක් මේ වෙලාවේ තියෙයි කියලා. ඒ කියන්නේ තමන් ඇසෙන් රූපයක් දකින්න කලිනුත් කොයි හරි එක තිබ්බා දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියන මෙන්න මේ යම්කිසි විදියක සිවුම්මිදී අනුසය මට්ටමක් තියෙනවා. ඇයි ඔහෝ භවය භව රාගයේ සම්පූර්ණ දුරු කළ නැහැ. අන්නේ භවයක් තියෙනවා කියන එකේ සලකුණ තමයි මේක. හැබැයි ඒක අපි දකින විදියට ඕලාරික විදියට නෑ මේ කෙනාට. ඔහුට තමන් ඉන්නවා තමන් වටහා ලෝකයක් තියෙන බව දැනෙනවා. මාන්නේ තියෙනවා රූප රාග අරූප රාග උද්දච්ච අවිජ්ජා කියන මෙන්න මේ උද්දම් භාගීය සංයෝජන මේ තැනට තවදුරටත් තියෙනවා. මේ කේමක හාඳුර සඳහන් කරන උදාහරණයක් විදියට යම් කිසි කෙනෙක් රෙදි හොදන කෙනෙකුට තමන්ගේ රෙදි ටික දෙනවා හොදන්න කියලා. රෙදි හොදන හිටියනේ කාලේ ප්‍රදක කියලා අපි කියන්නේ. අන්න ඒ කුලයේ කෙනෙකුට තමන්ගේ රෙදි ටික දෙනවා. ඒ රෙදි දුන්නට පස්සේ ඕන් රෙදි හොදන නොයෙක් විදිහේ දේවල් උපයෝගී කරගන්නවා. ගස්වල පොතු සුණු ආදිය මේ වගේ නොයෙක් දේවල් මිශ්‍ර කරලා තමයි ඇඳුම් වල තියෙන කුණු යවන්නේ. ඊට පස්සේ අවසානෙට තමයි හොඳ පිරිසිදු වතුරෙන් හොදන්නේ. එතකොට ඇඳුම් වල තියෙන කුණු ඔක්කොම යන්න යා හොඳටම හොදනවා. හොදලා ගෙනල්ලා නැවත රෙදි අයිතිකාරයට බාර දෙනවා. බාර දුන්නට පස්සේ යාට දැනෙනවා යම් කිසි විදියක ස්මෙල් එකක් එනවා කියලා. එතකොට යා මොකද කරන්නේ? ඒ කාලේ තිබුණා ඇඳුම් හොදලා දාන සුවඳවත් පෙට්ටි. යකඩ පෙට්ටි වගේ. නැත්තම් ලී පෙට්ටි වගේ. ඒ වගේ හඳුන් ආදී කුණු දාලා දැන් ඔය සෙන් ගහනවා වගේ. ඒ කාලේ තිබුණේ සුවඳ පෙට්ටියක අර හොදන ඇඳුම් ටික නවලා දාලා තියෙනවා. අලමාරිය වගේ. අන්න ඒ සුවඳෙන් තමයි අර තියෙන අර දුගඳවත් බව යන්නේ. හැබැයි කුණු පොඩ්ඩක්වත් නැහැ. අර වෙනස්ව තියෙන සුවඳ යන්න තමයි මෙන්න මේ සුවඳ දාන්නේ. අන්න ඒ වගේ කේම කාඳුර සඳහන් කරනවා. ඕරම් භාගයේ සංයෝජන ප්‍රහිණ කරපු සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියන මෙන්න මේ මුලින් තියෙන සංයෝජන පහ දුරු කරපු කෙනාගේ ළඟ ලොකු කෙලෙස් නැහැ. අනාගාමී කෙනෙක් කියලා කියන්නේ පිනතුනේ බාහිර දැක්කාම හිතෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් වගේමයි කියලා. ඒ තරම්ම ඔහුගේ ඉන්ද්‍රිය සංවරයි. ඒ තරම්ම ඔහු තැම්පත්. ඒ තරම්ම ඔහුට ලෝභයේ දේශයෙන් හුවාක් මඩොයි. ඔහු කාමරාග පටිගිය අනුසය වශයෙන් දුරු කළ තියෙනවා. ඔහු විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔහු ගෙදර හිටියත් ඔහු කාය සංසර්ගය දෙන්නේ නැහැ. ඔහු මිල මුදල් උපයන්නේ නැහැ. ඔහු ධානාංග ඔහුගේ අඛණ්ඩව පිහිටලා තියෙනවා. ඔහු මේ ලෝකේ මියනත් එක්ක මිපදෙන්නේ බ්‍රහ්ම ලෝකයේ සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ. ඒ තරම් ස්වභාවයෙන් යුක්ත කෙනෙක් තමයි අනාගාමී කෙනෙක් කියලා කියන්නේ. දැන් මේ කේමක හාමුදුරුවොත් අන්නේ මට්ටමට ආපු කෙනෙක්. අන්න එහෙම ඇවිල්ලා ඉන්න මේ කේමක හාමුදුරුවෝ සඳහන් කරනවා අර ඇඳුම් වලින් එන්න අර සුවඳ වගේ ඒක යන්න ඕන වගේ මෙන්න මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම ප්‍රහීණ කළා හිත පිරිසුදු කරගෙන ඉන්න කෙනාට තවමත් අනුසය වශයෙන් අස්මී කියලා ඡන්දයක් මානයක් තියෙනවා. තවත් ඔහුට දුරු වෙච්ච නැති අනුසේ ධර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, ඒ වගේම අවිද්‍යා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා කියන මෙන්න මේ උද්දම් භාගයේ සංයෝජන ඉතාම සියුම් විදියට, ඉතාම අනුසේ විදියට ඔහුගේ තියෙනවා. අන්න ඒ ටික දුරු වෙන උහු මොකද කරන්නේ? මේ රූපාදී ස්කන්ධ පංචකය ඉදං රූපං ඉදං රූපස්ස සමුදයෝ ඉදං රූපස්ස අත්තංගමෝ ඉදං වේදනං ඉදං වේදනස්ස සමුදයෝ වේදනස්ස අත්තංගමෝ මේ වේදනාව මේ වේදනාවේ හට ගැනීම මේ වේදනාවේ නිරෝධය කියලා බලනවා. මේ සංඥාව මේ සංඥාවේ හට ගැනීම මේ සංඥාවේ නිරෝධය කියලා දකිනවා. මේ විඥාණය, මේ විඥාණේ හට ගැනීම මේ විඥාණේ නිරෝධය කියලා දකිනවා. මේ සංඛාරය, මේ සංඛාරයේ හට ගැනීම මේ සංඛාරයේ නිරෝධය කියලා දකිනවා. දකින්න මොකද්ද වෙන්නේ? අර ඊතුරු සංයෝජන ටිකත් ඔහුගේ ජීවිතෙන් ටිකෙන් ටික වියලා යනවා. ටිකෙන් ටික ෂේ වෙලා යනවා. මේ කේම කහාම්දුරෝ ටිකෙන් ටික තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඉහළට ලබන හැටි අර භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා. ඒකේ ස්වාමීන් වහන්සේලාට හොඳට තේරුණා. පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්, රහත් භාවයට පත්වෙච්ච කෙනාට පිරිනිවන්තෙක් සුවදායිව වාසය කරන්නත් එකම ප්‍රතිපදාවයි තියෙන්නේ. මොකද්ද ඒ ප්‍රතිපදාව? මේ රූපාදී ස්කන්ධ පංචකෙහි හට ගැනීම, නිරෝධය දකින්න. ඉතිමස්මි සති දං හෝති, මේ ඇති කල්හි මේ හට ගන්නවා. ඉමස්ස නිරෝධාය දං නිරුද්ධති, මේ නැති කල්හි මේ නිරෝධයට පත් වෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට මාර්ග ඵල ලබන තියෙන ප්‍රතිපදාවක්. මේක සෝවාන් වෙච්ච කෙනෙකුට සකදාගාමි වෙන කරණක් තියෙන මේක. සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වෙන කරණ තියෙනත් මේක. අනාගාමි වෙච්ච කෙනාට රහත් භාවයට පත් වෙන කරණ තියෙනත් මේක. රහත් භාවයට පත් වෙච්ච කෙනාට පිරිනිවන් පානතෙක් දිට්ඨ ධම්ම සුඛ විහරණෙන් වාසය කරණක් තියෙන එකම ප්‍රතිපදාව මේකයි කියන්නේ. එතකොට මේ අනාගාමි කෙනාටත් කරණ තියෙන මේක. මෙන්න මේක කරනකොට ඔහු තුල තියෙන අර උද්දම් භාගීය සංයෝජන රූප රාග අරූප රාග කියන මෙන්න මේ භවයත් එක්ක සම්බන්ධව තියෙන කෙලෙස් ටික. ඒ වගේම මාන්නය, අනිද්දේනා මනින ගතිය, උද්දච්ච, නිතරම සිතේ විසිරුණු ගතිය, අවිද්‍යාවත් එක්ක යන ඊළඟ අවිද්‍යාව, මේ ලෝකයේ කුමන හෝ දෙයක් ඉතුරුව තියේ කියන මෙන්න මේ අවිද්‍යාව. අපි කොච්චර දහම ඉදිරියට ගියත් නිතරම අපේ හිතේ ලෝකේ කොතන හෝ දෙයක් තියෙනවා කියන හැඟීමක් තියෙනවා. මේ අනාගාමී තත්ත්වයට පත්වෙච්ච කෙනාට වුණත් යම් කිසි දෙයක් හිතනකොට ඔහුට හිතෙනවා ඒ දේ තමන් හිතන කරනොත් තිබ්බා හිතන වෙලාවෙත් තියෙනවා හිතුවට පස්සෙත් ඉතුරු වෙනවා කියලා. දැන් මේ ඇඳුමේම උදාහරණ ගන්න, මේ මලේම උදාහරණ ගන්න. අර මලේ පෙත්තේවත්, මලේ රේණුවලවත්, මලේ වර්ණේවත් ඔහු සුවඳ නොදකපු කෙනා හැබැයි මේ ටික එකතු වුණාම සුවඳක් තියෙනවා කියලා පිළිගන්නවා. අන්නේ වගේ රූපාංග අත්තෝ සවන පස්සති රූපේ ආත්ම වශයෙන් ਉਹ දකින්නේ නැහැ. වේදනාදී කිසිම ආත්ම වශයෙන් දකින්නේ නැහැ. හැබැයි මෙන්න මේ ටික එකතු වුණාම යම් කිසි කෙනෙක් ඉන්න බවට දැනෙනවා. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් මේකට අපි කියනවා මිට කියලා. මේ මිට කියන එක දිගහැරියහම මොකද්ද? ඇඟිලි පහක්. ඇඟිලි පහේ අපි මිටක් තියෙයි කියලා ගන්නේ නැහැ. හැබැයි මේ ටික එකතු වුණාම අපට හිතෙනවා මිටක් කියලා එකක් තියෙයි කියලා. අන්න ඒ වගේ තමයි මේ අනාගාමී වෙච්ච කෙනා රූපය සත්වයක් විදියටවත් වේදනාදී මේ කිසිම ස්කන්ධයක් සත්වයක් ඇති දෙයක් හැටියට ගන්නෙ නැහැ. හැබැයි මේ ටික එකතු වෙනා තියෙන තැනකදී එකට තියෙනකොට අපි මිටක් කියලා ගන්නවනේ. අපි මේ මේකපාර දිගහැරියොත් අපට මිටක් කියලා එකක් හිතෙන්නේ නැහැ. නමුත් මේ ටික එකතු කරාම අපි හිතනවා මිටක් තියෙයි කියලා. අන්න ඒ වගේම තමයි මේ රූප වේදනාදී වෙන වෙනම කාරණයක සත්‍යයක් තියෙයි කියලා කියන්නේ. ඒ දෘෂ්ටිය තියෙන සෝවාන් වෙන්න කලින් කෙනාට. රූපං අතතෝ සවන පස්සති රූපවන්තං වාත්තානං අත්තනිවාරූපං රූපස්මින් වාත්තානං ආදී වශයෙන් ඒක 20 ආකාරයකට වර්ධනය වෙනවා. ඒ දෘෂ්ටි ඔහුගේ පොඩ්ඩක්වත් නැහැ. ඒ සියලුම දෘෂ්ටි ඔහු සෝතාපට්ටි මාර්ගඥානිත් ශේකල තියෙනවා. නමුත් ඒක දුරු කරත් ඔහුට හිතෙනවා තාම යම්කිසි කෙනෙක් ඉන්නවා කියලා. මේ සමස්ත එකතුව තැනදී ඔහුට දැනෙනවා ඒක දිගට පවතින ස්වභාවයක් කියලා දැනෙනවා. එතකොට රහත් වුණාම තියෙන වෙනස මොකක්ද? රහත් වුණාම ඔහු දකිනවා ඔහු මේ කෙනා හිටියත් ඉන්නේ මේ සිහි කරන මොහොතේ. ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති, මේ හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා ඔහු මේ හේතුඵල දහම අකෝපා චේතෝ විමුක්ති විදියට නොවෙනස් වෙන චේතෝ විමුක්තියක් හැටියට මොකේ පවතිනවා. ඒක තමයි රහතන් වහන්සේගේ තියෙන වෙනස. ඒකට හේතුව තමයි යත්ත නාමංච රූපංච අසීසං උපරුජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේ සා චිද්දතේ ජටං කියලා සඳහන් කරනවා. නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ කළ තියෙනවා. බාහිර රූපය ගැන හිතන මොහොතෙම දන්න රූපය සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙන කියලා. ඒ වගේම ඒ මොහොතෙම මනෝ විඥානියත් තත්ත විපස්සති කියපු විදියට ඒ තැනම විපස්සනා කරනවා. බාහිර රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. ඒ දකින හිත මනෝ විඥානියත් දිගට තියෙන එකක් නෙවෙයි. මේ මොහොත හේතු ඇති කලී හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා කියලා දකිනවා. ඌට බාහිර ලෝකයේවත් අභ්‍යන්තර නාමයන්තේවත් කිසිම තැනක පිහිටන දෙයක් නැහැ. නැගෙනහිර පැත්තෙන් ඉර පායනකොට දකුණු පැත්තේ ගහක් තියෙනවා නම් ඒකට පිටුපස්සෙන් බිත්තියක් තිබුණොත් ඒ බිත්තියට වදිනවා ඡායාව. එතන ගහක් නැත්නම් පොළොවට ඒ ඡාය වදිනවා. පොළොවක් නැත්නම් වතුරක් තියෙනා නම් වතුරට ඒ ඡාය වදිනවා. වතුරවත් මොනවත් නැත්නම් කිසිම තැනක ඒ ඡායාව පදිත වෙන ස්ථානයක් නැහැ. අන්න ඒ වගේ ඔහුට බාහිර රූපයේ තුළවත් අභ්‍යන්තර නාමයන්තේවත් කිසිම තැනක රැඳෙන්න දෙයක් නැහැ. ඔහු සම්පූර්ණ ස්කන්ධ පංචකයේ සමුදේ වැය නොවෙනස් වෙන විදිහටම ප්‍රත්‍යක්ෂ කරලා ඉන්නේ. මෙන්න මේ අනුශාසනාව ඉතාම ලස්සනට අර වියපත් ලෙඩ වෙලා හිටියේ කේමක හඳුර සඳහන් කරලා. මේක සඳහන් කරාට පස්සේ අර හාමුදුරුවෝ කියනවා සමාවෙන්න අපි ඔබ වහන්සේ වෙහෙසටපත් කරන්නේ නෙමෙයි මේක ඇහුවේ. අපි දන්නවා මේක ලස්සනට විස්තර කරන්න පුළුවන් ඔබ වහන්සේට කියන එක දන්නවා. විස්තරාත්මකව බෙද බෙද කියන්න පුළුවන් මේ තරම් ලස්සනට කියන්න පුළුවන් කෙනෙක් බව ඔබ වහන්සේ වෙන කෙනෙක් බව අපි දන්නවා. ඒ නිසායි අපි ඔබ වහන්සේගම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ නිසා වෙහෙසටපත් කරන්නේ නෙමෙයි ඇහුවේ කියලා සඳහන් කරා. කේම කාන්දරු මේක සඳහන් කරාට පස්සේ අර හාන්දරු ඔක්කොම සතුටටපත් වුණා. සතුටටපත් වුණා විතරක් නෙවෙයි පිනුතුන අර හිටපු හාන්දරු 69ම රහත් වුණා. ඒ හාන්දරු 69ම රහත් වෙනවත් එක්කම මේ බණ කියපු කේම කාන්දරු රහත් වුණා. රහතන් වහන්සේලා 69ක් ලෝකයට නිර්මාණය කරපු සූත්‍රය සංයුත නිකායේ ඛණ්ඩ වගේන මේ කේමක සූත්‍රය. දිනොත් මේන සූත්‍ර අතුරෙන් ඊටාම සියුම් සූත්‍රයක් මේක. මේක ඔබට තේරෙන විදිහට ඊටාම සරලව මේ කිව්වේ. තවත් කියන කරුණු හුඟක් තියෙනවා. නමුත් දැනට මේ ටික මේ විදිහට දරා ගන්න. පස්සේ ඔබට තවත් තේරුම් ගන්න ඕන නම් ඉන්ටර්නෙට් එකේ හැම බලලා තවත් ඔබ හොඳට මේක විමසලා බලන්න. මේ සූත්‍රය තව වාර ගාන කියවන්න උත්සාහ කරන්න. පිනතුනේ මේ සූත්‍රය මම තෝරගත්තු සූත්‍රයක් නෙවෙයි. අද බණට මට මාතෘකාවෙන් ලැබිච්ච සූත්‍රයක් මේක. ඔබ වෙනුවෙන්ම කියන්නේ කියලා. අද මනහනෙන වා බුද්ධිමත් පිරිසක් ඒ ඇයට තේරෙනවා කියලා කිව්වා හාමුදුරුවෝ. තේරුම් ගන්න පුළුවන් පිරිසක් කියලා. ඒ නිසා ඔබේ බුද්ධියට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම අපි වැත්තෙන් ලබා දුන්නා. ඒ ගෞරවය ආරක්ෂා කරන එක ඔබේ යුතුකම. ඒක අපිට කරන්න බෑ. ඔබ හුඟක් නුවණැති බුද්ධිමත් ධර්මඥානෙ තියෙන පිරිසක් කියලා හිතලා තමයි අපි මේක දේශනා කළේ. ඒ නිසා කිසියම් ප්‍රමාණයකින් හරි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. පෙනුතුනේ මේ ධර්ම දේශනා තමයි අපේ ජීවිතය අපි ලබන ප්‍රතිඵලය. සාමාන්‍යයෙන් ඔබ හැම පැත්තෙම දක්ෂ හැමතැන ඉන්නේ. ඔබ ලෝකේ රටකට ඇවිල්ලා තියෙනවා නම් ඔබ ඉපදිච්ච රටෙන් කෙළවරේම ඩෙස්ටිනේෂන් එකේ තියෙන රටට තමයි ස්ටේට් එකට තමයි ඇවිල්ලේ. ඔබ සබ්ජෙක්ට් එකක් කරනවා නම් හොඳම සබ්ජෙක්ට් එක විෂය තමයි හොඳම යුනිවර්සිටියකින් කරන්නේ. ඔබ රැකියාවක් ගත්තත් හොඳම රැකියාව කරන්න. ඔබ සිටි එකක් තෝරගත්තොත් හොඳම සිටි එක ඔබ ඉන්නේ. ඔබ හැමදේම හොඳ දේ කරන්න. ඔබ අනිත් හැම තැනදීම දක්ෂ වුණා වගේම ඔබට ස්වාමින් වහන්සේ කෙනෙක් මුණ ගැහිච්ච අවස්ථාවේදී ඔබ කියන්න ඕන ස්වාමින් වහන්සේ දන්න හොඳම බණ, ගැඹුරුම බණ, දැනට ඉහෙලින්ම ප්‍රැක්ටිස් කරන දහම් කරුණ ටික මට කියලා දෙන්න කියලා. ඒක තමයි සැබෑ ශ්‍රාවකයෙන් වෙන්න ඕන. දැන් අදාප ධර්මදේශනා දෙකක් කළා. දෙකම මේ පිනුතුන් දීපු මාතෘකා. තවල් එකක් විස්තර කළා සමාධිටි සූත්‍රයේ බුදුදහමේ තියෙන දිගම සූත්‍රයක්. දැන් මේ සූත්‍රයත් ඉතාම සියුම් සූත්‍රයක්, ගැඹුරු කියලා මම කියන්නේ ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතාම සියුම් කරුණු සඳහන් කරන සූත්‍රයක් මේ කේමක සූත්‍රය. ඒ නිසා ඔබට වටිනාකම ලබා දෙනවා කියන්නේ ඔබේ බුද්ධියට වටිනාකම ලබා දීම, ඔබට ප්‍රඥාව වැඩි වෙන විදිහට කටයුතු කිරීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියසට කෙනෙක් පැමිණිච්ච වෙලාවේදී උන්වහන්සේ තුල තියෙන චේතෝපරිය ඥානය, ආසියානුසය ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත ඥාන කියන මේ සුවිශේෂ ඥානයන් උපයෝගී කරගෙන ඔබේ හිත කියවනවා, ඔබේ මයින්ඩ් එක රීඩ් කරනවා. ඒ හැකියාව සරුත් හඳුරන්න තිබෙන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියසට ඔබ පැමිණිච්ච ගමම්ම ඔබට කොච්චර උපාධි තියේද, ඔබට කොච්චර භාෂා ගන්න පුළුවන්ද, ඔබ මාසෙට කොච්චර වැටුපක් ගන්නවද, ඔබ ආපු වාහනේ මොන වාහනයක්ද, ඒ කිසිම දෙයක් අදාළ නැහැ. ඔබට අකුරක් ලියන්න බැරි වුණත් බලන්නේ ඔබ සසරේදී ප්‍රඥාව කොච්චර දිනු කරපු කෙනෙක්ද කියලා තමයි බලන්නේ. අනේ නිසා ඔබ දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ ප්‍රඥාවම දිනු වෙන විදිහේ ධර්ම දේශන අහන්නටත්, ඒව උපරිම මතක තියා ගන්නටත්, ඒව හැකිතාක දුරට ජීවිතයෙන් පුහුණු කරන්නත් අදිස්ථාන කරගන්න. ඒ නිසා මේ දාම අහන්නාන්න අපි එන්නෙම ආර්ය ස්ථානික මාර්ගයට එන්නට ඕන. මේ සම්මාදිටිය ඇති කරගෙන සම්මා සංකප්ප වාචාදී මේ අරසිංහ මාර්ගයන්ද පිළිපදින්න. එක පැත්තකින් පංචශීලයේ උපරිම ලෙස ආරක්ෂා කරන්න. පංචශීලයේ එක ශික්ෂා පදයක්වත් කඩන්න එපා. දැනට අඩුපාඩු වෙනවා නම් ඉක්මනින් මේව හදාගන්න. තමන්ගේ දරුවන්ට දෙන්න ඕන හොඳම තෑග පංචශීලයේ. ඔබේ දරුවා උපාධිධාරියෙක්, ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් කියනට වඩා ඔබට අභිමානයක් මගේ පුතා පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා කියන එක. ඔබේ දරුවට කොච්චර උපාධි තියෙනවද, ඔබට සැකනම් දරුවා මද්ද්‍රව්‍ය භාවිත කලයි, පොරකමක් කරයි කියලා ඔබට සැකයක් ඇති වුණොත් කොච්චර බයද? ඒ නිසා ඔබේ දරුවා ගැන ඔබට තියෙන සැනසීම තමයි ඔබේ දරුවා පංචශීල ආරක්ෂා කරනවා කියන කාරණේ. ඒ නිසා තමනුත් මේක රකින්න, තමන්ගේ දරුවනුත් මේක රකින්න උනන්දු කරවන්න. ඒක කරන ගමන් අනිත් පැත්තෙන් දිනේට ටික ටික හරි ආනාපාන සතිය පුරුදු කරන්න. තමන්ගේ ගෙදර ලස්සනම තැනක් භාවනා ආසනයක් හදලා තියන කොටියක් දාන්න. තමන්ගේ ගෙදර වත්තේ ලස්සන තැන් තියෙනවා නම් ගහක් යට ලස්සනම තැනක් පිච්ච මල්වලක් වගේ වගා කරලා ලස්සනම තැනක භාවනා ආසනයක් හදලා තියන්න. එතන දවසට විනාඩි දෙකක් භාවනා කරන්නේ ඇති පිනතුනේ. පෑගනම ඕනේ. එතෙන්ට හැබැයි කන බොන જાති අරන් යන්න එපා. වතුර බෝතලයක් අරන් ගියට කමන්නේ. ෆෝන් එක අරන් යන්න එපා. එතෙන්ට ගිහිල්ලා නිහඬව විවේකීව පොඩ්ඩක් ඔබේ හිත බලන්න හිත දිහා. පිනතුනේ අන්නේ කාලයේ දින කතා ටිකෙන් ටික දිනු කරගන්න. එතන වාඩි වෙලා මුලින්ම මෛත්‍රී භානාව පටන් ගන්න පුළුවන්. සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා එක කරනකොට ඔබේ ගෙදර කලබලකාරී වෙන දුව දරුවන් බලයි, අම්මා මොකද්ද මේ කරන්නේ, තාත්තා මොකද්ද කරන්නේ කියලා බලයි. ඇවිල්ලා ඒ ඇත් අර ඩිවයිසස් පැත්තකින් දාලා පොඩ්ඩක් කියලා ඒ ඇත් ඉඳි අර වගේම ඒ ඇත් ප්ලේ කරලා පෙන්නයි. ඒ ඇත් අර විදිහටම කරනවා. ඒ විතරනේ ගෙදර බල්ලේ පූසේ කිරියොත් ඒත් වෙන වෙදෙන්ට. ඒත් වෙන අර වගේම ඉන්න භාවනා කරනවා. පින්නතුනේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා මේ දෙක. ඉන්නේ සාදාත සාකච්ඡා කරේ කේමක සූත්‍රයේ ඔබට දැනුම ලබා ගන්නටත් කාරණා ටිකක් කිව්වා. ඔබට ජීවිතේ පුහුණු කරන්නත් කාරණා ටිකක් කිව්වා. පංචශීලය, ආනාපාන සති භාවනාව මේ ටික කරන්න කරන්න ඔබේ සතුට ඔබේ මතට ඔබ ගන්නව පාලනයට. ඔබ ඊට පස්සේ පිටස්තර පුද්ගලයන්ගෙන් පිටස්තර දේවල් වලින් සතුට ලබන ගතිය ටිකින් ටික අඩු වෙනවා. හැබැයි ඔබ යුතුයකම් ටික අනිවාර්යයෙන්ම කරනවා. කලින්ටත් වඩා හොඳට යුතුයකම් ටික රැකිරක්ෂාව හොඳට කරන ගමන් ඔබේ සතුට ඔබේ පාලනයට ගන්නවා. ඇයි ඒකට හේතුව? ඔබේ සතුට තියෙන්නේ බාහිර පුද්ගලයෙක් හරි බාහිර ඩිවයිස් එකක් හරි මත නම් මොකද වෙන්නේ? ඒ සතුට බාහිර කෙනෙකුට බාහිර ඩිවයිස් එකකට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඔබ ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ අවුට්සයිඩ් වර්ල්ඩ්. ඔබේ සාර්ථකත්වය කියන්නේ ඔබේ සතුට වෙනත් කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා. යම් කිසි දෙයක පාලනය තියෙන අනිත්‍යය මතනම්, බාහිර ද්‍රව්‍යයක් මතනම්, ඩිවයිස් එකක් මතනම් අපේ ඒ සතුට දුකෙන් අවසන් වෙනවා. තමන්ගේ සතුට තියෙන තමන්ට පාලනය කරන්න පුළුවන් තමන්ගේ සිතත් එක්ක නම් අන්න ඒ සතුට බාහිර කෙනෙකුට වෙනස් කරන්න බෑ. අන්නේ සතුට බාහිර කෙනෙකුට පැහැර ගන්න බෑ. අපේ සතුට අප විසින්ම පාලනය කරනවා. මේක තමයි නිදහස, මේක තමයි විමුක්තිය, ෆ්‍රීඩම්, ලිබරේෂන්, ඉමැන්සිපේෂන්, ෆයිනලි එන්ලයිට්මන්ට්. ඉන්සා පිනුතුනි මේ දහමට ඉක්මනට මෙන්න බලන්න. අපට මේ ලැබිච්ච හොඳම අවස්ථාව අපේ ජීවිතේ ඉක්මනට වියපත් වෙනවා, ඉක්මනට ලෙඩ දුක් වෙනවා. අපට විතරක් නෙවෙයි අපේ ළඟම ඉන්න අයත් නොයෙක් කරදරවලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඊට කලින් ඉක්මනටම මේ පරිසරය හොඳ අවස්ථාවේ උපරිම දහමින් ප්‍රයෝජන ගන්න බලන්න. ඒක එක මොහොතක්වත් ප්‍රමාද කරන්න එපා. හෙට ගිහිල්ලා පුහුණු කරන නෙවෙයි අද රෑම පටන් ගන්න පිණිසම. අද ගිහිල්ලා අද රෑම විනාඩි දෙකක් භාවනා කරන්න. නිදියන කලින් දිගටම මේක ටික ටික දිනු කරන්න. ඉතින් එසේ කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් කුසලයේ බලෙන් අපටත් අප නැමිනීමේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් මේ පින නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිසෝකං හොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.